තිලෝකර බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙනු ලබන්නේ ඒ යුගයේ ඉවත් වෙන මිනිසුන්ගේ සිත්වලින් දුක් අයින් කරන්න. ඒ යුගයේ ජීවත් වෙන මිනිසුන්ට ඒ වාසනාව තිබෙනවා බුදුරෙයක් මේ රහස හොයාගෙන නිසා. ඒ සදහම් හැම නොවන ආයත හෝ ඒ යුගයෙන් පිට වෙන ස්තරන්ට අනිවාර්යෙන්ම ජීවිතයේ මේ කියන ආව අසහනකාරී දුක්සහගත බවින් අවසන් කරන්න සිදු වෙන්නේ ඒ ධම්මැස පහළ නොවීම නිසා. මේ බාහිර ජීවිතයේ පවතිනා වූ දුක්ඛයන් ලෝකයේ තියෙන දෙයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. තමන් විසින් හදාගන්න දෙයක් වශයෙන් පෙන්වන්නේ. එක සූත්‍රයක සඳහන් වෙනවා අධ්‍යාත්මික ආයතන හය දුක්ඛ සත්‍යයි කියලා. ඒ බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බාහිර ලෝකේ ගන්න තියෙන කාරණා. ඒවට දුක්ඛ සත්‍ය කියලා දේශනා කරලා නැහැ. නමුත් ඒවා උදව් කරගෙන අපි අධ්‍යාත්මිකව ඇස කනනාසය දිය කියලා සිතේ ආකාර හයක් හදාගෙන ඒවායේ කිසියම් ඇල්මක් නිසා ගැටීමක් නිසා මුලාවක් වුණාම එතන තමයි මේ තම තමන්ට ආවේනික දුක් කියන කාරණා වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. මේ කරුණ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දී වැරද්ද අයින් කරලා නිවැරදි මාර්ගයට ප්‍රවිෂ්ඨන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල පවතින්නේ. එසඳහා උන්වහන්සේ විවිධ උපදේශ මාලාවන් විවිධ ක්‍රමෝපායන් දේශනා කොට තිබෙනවා. මේ බඳු ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් තමයි මා අද ඔබට ධර්ම දේශනා කිරීම සඳහා තෝරා ගන්න ලැබුවේ. අංගුත්තර නිකායේ සඳහන් වෙනා වූ මේ සූත්‍රයට කියන්නේ ဒုတိය කාල සූත්‍රය කියලා. ධර්ම දේශනා කිරීමේ මා ඉතාමත් ප්‍රිය කරන ධර්ම කරුණු සියල්ල ඇතුළත් කර තිබෙන සහ වැරදි කරුණු නිවැරදි කොට තිබෙන සූත්‍ර දේශනාවක් වශයෙන් පවා අපි මේ දකිනවා. මෙහි අපි මේ කරුණු ඔක්කොම එක දවසට කියන්න කල්පනා කරන්නේ. අපට ලැබී තිබෙන කාලයට අනුව කරුණින් කරුණ ධර්ම දේශනාවක් වශයෙන් පැහැදිලි කරන අරමුණින් තමයි මා මේ ධර්ම දේශනාවලට පැමිණෙන්නේ. මින් පෙර ඔබට අපට සවන් දෙන්න ලැබුණා නම් සාරන්දද සූත්‍රයේ කියන සූත්‍ර දේශනාව අපි පැය 3ක් කරුණු අරගෙන තමයි පැහැදිලි කරේ. ඉබෙවින් අපට හදිසියක් කලබලයක් නැහැ. අනුග්‍රහක බවතුන් අපෙන් බලාපොරොත්තු වෙන දහම් කරුණු හිලකරાવી කියලා වුන් නේවෙනින් විහෙද පැහැදම් කරන්න සෝදානන් සිටිනවා. වුන් සෑම දිනාටම ස්තුතිවන්ත වෙන අතර පුණ්‍යානුමෝදනා කරන අතර ධම්මැස පෑදේවායිදත් ප්‍රාර්ථනා කරනු ලබනවා. සමස්ත සමාජයක් වෙනුවෙන් ලෝකවාසී ජනතාව වෙනුවෙන් වර්තමානයේ ජීවත් වෙන මිනිස් වර්ගයා සඳහා මේ හැකිතාක් දුරට එලි කිරීම තමයි සමාජයට සලසන්න පුළුවන් හොඳම යහපත වශයෙන් මා සලකනු ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරලා තිබෙනවා. චත්තාරෝ භික්ඛවේ කාලා සම්මා භවියමාන සම්මාන පරිවර්ත්‍යමාන. මේ කාලා කියන වචනේ අර්ථ දෙකකට ගන්න වෙනවා. මෙතන තියෙන කාලා කියන එකේ තේරුම ක්‍රියාකලාපයන් කියන එක. චත්තාරෝ මේ භික්ඛවේ කාලා කියන්නේ අනුගමනීය ක්‍රියාමාර්ග හතරක්. ඒ අනුගමනීය ක්‍රියාමාර්ග හතර සම්මා භවියමාන මෙච්ඡා භාවය මාන නෙමෙයි. නිවැරදි ආකාරයෙන් යහපත් කොට භාවිතා කරන්නේ නම් සම්මානු පරිවත්‍ය මාන මනාකොට උඩ යට හාත්පස අවටාදී වශයෙන් ඉදිරිය නැතුව විමසා බලා තේරුම් අරගෙන කටයුතු කරන්නේ නම් මේ ක්‍රියාමාර්ග හතර අනුගමනය කරන්නේ නම් ඒ අනුගමනය කරන කෙනෙකුට ලැබෙනා වූ ප්‍රතිඵල වශයෙන් උන්වහන්සේ වදාරලා තිබෙනවා අනුපුබ්බේන ආසවණං කම්පාපෙන්ති අනුපුබ්බේන ක්‍රමක්‍රමෙන් ටිකෙන් ටික ආසවණං කම්පාපෙන්ති දුක්වලට හේතු වලින් නිදහස් වීමට පැමිණෙනවා ඡය වීමට පත් වෙනවා ආශ්‍රයන්ගේ ඡය වීමට පත් වෙනවා ආශ්‍රයන්ගේ ඡය වීමට පත් වෙනවායි කියලා පෙන්වන්නේ දුකින් අත බඳිනවා නැත්නම් නිවීම සැනසීමට පත් වෙනවා. නමුත් මේ සඳහා උන්වහන්සේ නිර්දේශ කරලා තිබෙනවා කරුණු හතරක් භාවිතා කරන්න ඕන මනාකොට නිවැරදිව කියලා. ඒකර වර්තමාන සමාජය තුළ මේ කරුණු හතර මනාකොට භාවිතා වෙන්නේ නැත්නම් මේකට කියන්න තියෙන්නේ මිච්ඡා භාවිය මානා. මිච්ඡා අනුපවිත අනුපරියවත්ති මානා. වැරදි ආකාරයෙන් භාවිතා කළොත් එහෙම මේ ක්‍රමෝපායන් මේ උපදේශන හතර අර කියන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේක බුද්ධ වචනයක් බව මතක තියාගන්න. මේ බුද්ධ වචන සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙන උන්වහන්සේ යමක් වදාලා නම් ඒ දේශයේ සිදු වෙනවාමයි. එහෙනම් අපට සම්මා භාවීය මානාවලට යන්න පුළුවනි නම් සම්මා අනුපරියත්ත මානාවලට යන්න පුළුවනි නම් අනුක්‍රමයෙන් මේ කියන්නා වූ සැනසීම උදා කරගන්නට බාධාවක් තියෙන්නට බෑ. අප මේ ධර්මදේශනාවේදී විශේෂයෙන් අපේ අවධානය යොමු යුත්තේ මේ සම්මා භාවය මානාවලින් අපි ඉවත් වෙලාද? සම්මා භාවය මානා කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. මේ පිළිබඳව මේ සූත්‍රයේ තියෙන උදාහරණයකුත් තියෙනවා. මේ අනුපුබ්බේ නාසවානං කයං පාපෙන්ති කියන උදාහරණය පෙන්වන්නේ උස් කඳු මුදලක නැත්නම් පර්වතයකට ඇදහෙලෙනා වූ ජලය එහි වලවල් පුරවනවා. ඊට පල්ලෙහායින් තියෙනවා පුංචි පුංචි වලවල් පුරවනවා. හෙබ නැත්නම් ඊට පස්සේ වගුරු බිම් පුරවනවා. ඊට පස්සේ කැලවල් ගංගා පුරවනවා. ඊට පස්සේ සාගරය පුරවනවා. අර ක්‍රමයෙන් එකතැනකට ඇදෙනහල අනිත් ඔක්කොම දේවල් පුරවගෙන යන ආකාරය. ඒ උපමාවෙන් පෙන්ලා තියෙන එහෙනම් අපේ සියලු දුක්වලට හේතු ඉවත් කරමින් අපි පූර්ණ සත්‍යයකටපත් කරනවා. මේ කරුණු හතර මනාව භාවිතා කරන්න පුළුවන් නම් අපි මේ කරුණු හතර ප්‍රකාශ කළේ නැහැ. එකින් එක ප්‍රකාශ කරමු අපි. කතමේ චත්තාරෝ මොනවද මේ හතර කියලා විමසන බුදුන් වහන්සේ හතරම එකට දේශනා කරලා තිබෙනවා. මා අද යොදා ගන්න ලබනවා එක කරුණක් පමණක්. ඒ තමයි එක කාලේන ධම්ම සවනං. කාලීන ධම්ම සවනං කියන්නේ සුදුසු කල්හි බණ ඇසීම කියලා ඔබ තේරුම් ගන්න. දැන් කාලීන කියන්නේ සුදුසු කල්ලි. අතන එතන උපක්‍රමශීලී ක්‍රියාමාර්ග දැන් කාලේ කියන්නේ සුදුසු කල්හි බණ ඇසීම. දැන් මේ සමාජය සුදුසු කල්ලි බණ අහනවද සුදුසු කල්ලි බණ අහන්න ඕන ආකාරය දන්නවද? අන්න මේ මට විග්‍රහ කරන්න ඕනෙ. අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං ඉන්නම් අඤ්‍යතරං යාමං පටිජග්ගේ පඬිතෝ. තමා සුරකීමට තමාගේ පාරිශුද්ධත්වය රැකගැනීමට කැමතිනම් ඕනෑම කෙනෙක් තමාට තමා ප්‍රියනම් අඤ්‍යතරං යාමං තින්නම් ජීවිතයේ එක්තරා මේ යාම තුනෙන් එකකදී මේ සදහව තීරණය වෙන්න වෙනවා. අන්න සුදුසු එක කාලයක් මේ ධම්මපදයේ ගාථාවේ පෙන්වන ලබන කාලය සුදුසු කාලය. මේ සුදුසු කාලෙදි මේ අඤ්ඤතරං යාමං කියන එක හොයාගන්න වෙනවා. තින්නම් අඤ්ඤතරං යාමං කියන එක පැහැදිලි කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් අපි දරුවෝ වශයෙන් ගත්තාම ජීවිතේ රදරු කාලය කියලා කියන්නේ කටේ කිරිසුඳ ගියේ නැත්නම් යමක් තේරුම් ගන්න පුළුවන් කාලෙ නෙමෙයි. ඒ නිසා ඒ කොටස අපි අතහරින්න වෙනවා. ඒ වගේම මහලුවසත් අපි අතහරින්න වෙනවා. මොකද ඇතැම්ම මේ තුන් කාලේ යොදනු ලබන්නේ සමකාමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ කියලා මම අහලා තිබෙනවා. කවරදී එක විනය විරෝධී අවුරුදු 120ක් පමණ වයස බ්‍රාහ්මණීන් බුදුන් වහන්සේ වෙත පැමිණ අපට ඔබ වහන්සේගේ බණ අහන්න කල්ැතු වෙන්න බැරි වුණා. අපේ හිත සූපිනස බණක් කියන්න කියලා ඉල්ලපුවාම බමුණනි තොප තුන් වයස ඉක්මවා ගියාය කියන වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකෙන් කියන්නේ මහලු වයස කියන්නේ තුන් වයසට අයිති නැ ඉක්මවා යාම. මහලු නැත්නම් ඔයකේ තේරුම නොහැකි කියන එකනේ. ඇස්පෙනින් නැති කන් නැහෙන් නැති සිහි කල්පනාව නැති වාඩි වෙලා ඉන්න බැරි යමක් කරගන්න බැරි කාලය තුන් වයසෙන් අතහැරලා තිබෙනවා. එතකොට අර සාමාන්‍යයෙන් මම ඔකට උදාහරණයක් පෙන්වනවා. මෙහෙමත් මත්සීක් ගෙදරට අරන් ආව නම් ආහාරයට වරල කපලා ඉවත් කරනවා, හිසක් කපලා ඉවත් කරනවා. ඒ කොටස ආහාරයට ගන්න බෑනේ. මැද කොටස තමයි කුටි තුමට කපා ගන්නෙ. අන්න ඒ වගේ මේ කාල තුන සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ තියෙන ලස්සන වචන තුනක්. දරුවෙක් අවුරුදු 12 15 අතර කාලයේදී ආසන්න වශයෙන් තාරුණ්‍යයටපත් වෙනවා. ළමා කාලේ අතහැර දමන අන්න නව යෞවනය. නව යෞවනයේ අවුරුදු 15ක් 20ක් තියෙනවා. ඊට පස්සේ භද්‍ර යෞවනයටපත් වෙනවා. ඒකත් අවුරුදු 15ක් 20ක් තියෙනවා. ඊට පස්සේ අග්‍ර යෞවනයටපත් වෙනවා. එතකොට තවත් අවුරුදු 15ක් 20ක් තියෙනවා. මේකට නියත කාලයක් නැහැ. මේ ළමා කාලේ මේ තාරුණ්‍යයටපත් වෙනෙන් පසුව ඇස්පෙනෙන කන් ඇහෙන යමක් කරගන්න පුළුවන් අවුරුදු 60 70 80 දක්වා වුණත් කමක් නැහැ. බැරි කාලේ නෙවෙයි හැබැයි. මේ තුන් කාලේ මා දකින්නේ සිද්ධාත් තාපසතුමා, රාහුල කුමාරයා, ආනන්ද කුමාරයා මේ හැමෝම නව යෞවනයේදී මේ සඳහා අවතීර්ණ වූ බව. මමත් යෝජනා කරන්නේ හැකි තාක් තිමුකට ධර්මයට අවතීර්ණුවේ මේ සමාජයේ නව යෞවනයේදීම කරගන්න කියලා. ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි වශයෙන් මොන ජීවිතයක් සාර්ථක කරගන්න ඕන නැත් ඒකට ධර්මයේ තරම් පිටුහලක් තව කොහෙවත් නැහැ කියන එක මා දන්නවා. එහෙත් අපේ අය ධර්මය කියන්නේ කරදරයක් කියලා හිතන අය. එහෙම නැත්නම් ජීවත් වෙලා ඉවර වෙලා ධර්මය ගන්න යන අය. ඒක වත්මන් සමාජයේදී ධර්මශාලාවක් ආශ්‍රයෙන් බැලුවොත් එහෙම කාලේන ධම්මසවණන් අවලංගු වෙලා. අර ජීවත් වෙලා අවසන් වෙච්ච අය වැඩිහිටියෝ තමයි ධර්මශාලාවක වාඩි වෙලා බණ අහන්න සූදානම් වෙන්නේ. එහෙම නැත්නම් අකිරි සත්වෝ ටික. අර තුන් වයසට අයිතියයි ධර්මශාලාවේ නැහැ හොයාගන්න. සුදුසුකල් වළංගු වෙන්නේ නැහැ. ඒකනම් තවත් මට මේකට ගන්න දෙයක් තියෙනවා. වත්මන් සමාජය ආරම්භ කරන ධර්මදේශනාවක් කරන්න මොකටද කියලා සුදුසු කාලේ. අනිවාර්යයෙන්ම මරණයක් වුණාම 7 දවස් 3 මාසකින් ගෝන් ධර්මදේශනා කරන කාලේ අපේ ඇයිට. එහෙම නැත්නම් මොකක් හරි උත්සවයක් ආරම්භ වෙසක් පොසොන් විහාරස්ථානයේ විවෘතයක් තවන හරි උත්සව මාලාවක ධර්මදේශනා මාලාවක්. එවන්දු දේවල් වර්තමානයේ සිදුවෙමින් පවතිනවා. එතකොට මේ ධර්මදේශනා විට කරුණාවබෝධය ආරමුණු කරගත්ත දේවල් නෙමෙයි චාරිත්‍ර පින්කම් මාලා. පින්කම් මාලාවක් කියලානේ කියන්නේ. ඇහුවත් නැතත් කමක් නැහැ. පින්කම් නම් තමයි ඒවා පින් සිදු වෙන පුණ්‍යක්‍රියා තමයි දාන සීල භාවනා කියන්නේ. නමුත් ඔබේ පැත්තෙන් ගත් කල ධර්ම ශ්‍රවණයට මා දකින්නේ නැහැ සද්දින පුණ්‍ය කර්මයක ධර්මදේශනා පරිසරයේ ධර්මදේශනාවට සුදුසු උචිත ධර්මස්ත්‍රණේ උචිත පරිසරයක් විදිහට මෙවත්මන් සමාජයේ ඒ ස්ථානෙන් ඒ උචිත පරිසරය දැන් බැහැර වෙලා. ඔවුන් එන්නේ නෑ බෑකමට හිතවත්කමට උදව් කරන නිසා සංඝ ලැබල යන්න. Tamanගේ අවමගුලට අහපව නිසා එකට ප්‍රති එකට එක කිරීම නැත්තම් ප්‍රතිඋපකාරයක් වශයෙන්. මේවාගේ බෙවන් වෙනත් අරමුණු ඇරුණාම ධර්මදේශනාවන් තුළ Tamanගේ ජීවිතයේ දුකටපත් වෙන ආකාරය පැහැදිලි කරන ලබනවා. දුකටපත් වීමෙන් වළකින්න නම් මේ මාර්ගය මම ගන්න වෙනවා කියන කරුණ අවබෝධ කරගන්න අදහසින් බණ කී දෙනෙක් අහනවාද? කරුණ දේශනා කරන අදහසින් බණ කීයක් කියවෙනවද? අන මේ කාලේන කියන නැත්තම් මේ සුදුසු කල් කියන වචනේ මම දකිනවා මේ සමාජයේ බැහැර වී පවතිනවා. ධර්ම දේශනාව දුකින් අත්මෙදීම සඳහා කරුණ අවබෝධ ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දේශනා කළ යුතු අතර පරම පවිත්‍ර චේතනාවෙන් සවන් දිය යුතු අතර ඉන් පරිබාහිර අරමුණු දෙවන ගණයේ දේවල්. දෙවන ගණයේ දේවල් ප්‍රථම ගණයේ බවට පත් වුනහම ධර්ම දේශනාව නොසලකා හරින දැනට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් වර්තමානයේ පවතින සරල ගණයේ ධර්ම දේශනා වල තියෙන ආස්වාද ජනක දෙයක්. එහෙමත් නැත්නම් තව දිහින් කියනවා නම් තෙලෙනාච්චකින්, චිත්‍රපටයකින්, කවි පන්තියකින් ලබන්න පුළුවන් සතුට ලබන්න තමයි සමහර අය ධර්ම දේශනාව තෝරන්නේ. ජාතක කතා පොතේ තිබෙනවා. ඒක ඒ විදිහට කියවල බැරි නිසා ඒක රඟ දක්වලා පෙන්වනවා. නැත්නම් ඒක විරුද්ධවකින් පෙන්වනවා. නැත්නම් ඒක කවියකින් පෙන්වනවා. අර දෙයම තවත් විදිහකට මාරු කරන එක. මම දකිනවා අදාළ තැනට යන්නේ නැතුව හිසරදේට කොට්ටි මාරු කිරීමේ ප්‍රතිකර්මයක් කරනවා වගේ කියලා. ක්‍රමෝපාය මාරු වුණාට මූලික දැනට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම නම් කල්පනා කරන්නේ බුදුන් වහන්සේ ආවාදයේ පිළි අරගෙන සදහම් යන්න ජීවිතයට එකතු කරගන්නට හැකියාවක් මුලින් ඊටව තීරණය වෙන්න ඕන. මම මේ දකිනවා මෙහෙම. දැන් දරුවෝ ගන්නකො. දරුවෝ මවපියන්ට දෙය යැපෙන්නේ. එබැවින් යැපෙන කාලෙදී උන්ට අධ්‍යාපනය ලබා රැකියාවකට සුදුසුකමක් ලබන්නට ඉඩ කඩ තිබෙනවා. ඊට පස්ව තරුණියටපත් වුණාම වගකීම් පැවරෙනවා, විවාහ වෙනවා. එතකොට අර ඉඩ කඩ නැහැ. එතකොට ජීවිතයේ මුලදී තමයි අධ්‍යාපනය. ඒ විතරක් නෙමෙයි. ඔබට යමක් නොතේරෙනව නම් ඔබ උපදෙස් ගන්නවා. ගුරුවරයාගෙන් උපදෙස් ගන්නවා, නීතිඥයාගෙන් උපදෙස් ගන්නවා, වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්නවා. හැම දෙයක් සම්බන්ධයෙන් ඕන දන්නා ඔබ කාගේ හරි උපදෙස් ගන්නවා. ඒ උපදෙස් අරගෙන නේද ඒ ක්‍රියා මාර්ග සාර්ථක කරගන්නේ. මේ සියලු උපදේශකින්ට වඩා හොඳ උපදේශකෙක් නේද බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ උපදේශය අරගෙන ජීවත් වෙන්න පටන් ගන්න. දුක උපරිමයට නැග යාම වෙනුවට දුක අවම වීමනේ ආරම්භ වෙන්නේ. මේ ප්‍රායෝගිකත්වයේ මේ සමාජයේ තේරුම් අරන්නේ. මේ සමාජයේ නිවන කියන වචනෙන් මරණින් එහා පැත්තේ දෙන දෙයක් හෝ අනාගතේ ලැබෙන වෙනත් තැනක් වශයෙන් උපකල්පනය කරනු ලබනවා. මේ අදහස්ම ඔබට ධර්මශ්‍රවණය කරන්න බාධා පමුණනවා. ඔබේ සිතේ තියෙන දුක්වලට හේතු අයින් වුණාම ඔබේ සිතේ තියෙන දෙයක් නිවීම කියන්නේ. ඒ දුක්වලට හේතු ඔබ බලවත් කරමින් ප්‍රබලකමින් ඉන්නවා නම් ඔබ නිවීමෙන් ඈතට යන්නේ. හොයන්නේ නිවීම. අධ්‍යාපනයෙන්, රැකියාවෙන්, ගෙවල් දොරවලින්, යාන වාහනෙන්, විවාහෙන් හැම දෙයකින්ම හොයන්නේ සතුටක්. නමුත් අර බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයේ අවවාදෙන් තොර මේ සතුට හොයන්ට යාම තුළ ජීවිත අවසානයේට පශ්චාත්තාපයක් ඉතුරු වෙනවා. මොන දේ ලැබුණත් තෘප්තියක් නැතිකම නැමැති මේ ස්වභාවයක් පවතිනවා. මා දැක තිබෙනවා මේ රටේ හිටපු ප්‍රසිද්ධ ගණේ හැම දෙනාම. නළුවන් වෙන්න පුළුවන්, නිළියන් වෙන්න පුළුවන්, දේශපාලනඥයන් නූගතුන් වෙන්න පුළුවන්. අවසානයේ ප්‍රකාශ කරන්නේ මගේ ජීවිතය ගැන මම තෘප්තිමත් නැහැ කියලා. අන්න ඒක තමයි හැම දෙනාටම. එබැවින් බෞද්ධ කියන අය කල්පනා කරන්න ඕන ජීවිතය සකසා ගන්නට අනිකුත් දේවල් වලට වඩා හොඳට බුද්ධ අවවාදය ගන්න. හෙක්ටාක් ඉක්මනට. අන්න එතකොට ධර්මස්වණී කිරීමේ කාලේ මම කියන්නේ එහෙමනම් වෙනත් කාරණා සඳහා නෙවෙයි. තුන් වයස ඉක්මවන්ට පෙර ජීවිතයේ ජීවත් වීම සඳහා උපදේශයක් වශයෙන් තමයි මේක ගන්න ඕන කියන එක තේරුම් ගන්න වෙනවා. මා දකින සූත්‍ර පිටකයේ සඳහන් එක කරුණක් පමණයි මේ පැහැදිලි කළේ. තවත් කරුණක් තිබෙනවා මට පැහැදිලි කරන්න. කාලය සම්බන්ධයෙන් ඔය අංගුත්තර නිකායේ තියෙනවා අක්ඛණ කියලා සූත්‍රයක්. මේ අක්ඛණ සූත්‍රෙත් තිබෙනවා ධර්මස්වණේ කරන්න බැරි කාල 8ක් සහ ධර්මස්වණේ කරන්න සූසු එක පුද්ගලයෙක් විස්තර කරලා. ඔබ ඔබණෙන් තේරුම් ගත යුත්තේ ඔබ අයත් වන්නේ අක්ඛණ සූත්‍රයේ දුෂ්ටක්ෂණ 8ටයිදි පුද්ගලයෙක්ද? එහෙම නැත්නම් මේ දුෂ්ටක්ෂණ 8ෙන් මිදුන දුර්ලභ වූ ෂණ සම්පත්තිය ලැබුවෙද්ද කියලා. ෂණය කියන්නේ මෙතන කාලය හෝ තප්පරේ සම්බන්ධයක් නෙවෙයි. මතක තබා ගන්න. එතන ක්‍රන සම්පත්තිය කියන්නේ ඉඩ ලද විට කළ යුතු දේ කිරීමට සුදුසු. අක්ඛණ කියන්නේ එහෙම සුදුසුකමක් ලැබී නැති කියන එක. එබැවින් මෙන්න මේ කරුණු හටත් අපි තේරුම් ගන්න වෙනවා. මේ සූත්‍රයේ මෙහෙමයි සඳහන් වෙන්නේ. කනකිච්චෝ ලෝකෝති භික්ඛවේ අසුතවා පෘතුග්ජනෝ භාසති. අසුතවා පෘතුග්ජනයයි කියන්නේ ධර්මයෙන් වැටහෙන අයට හෙන කෙනා. ඔහු කියන ලබනවලු කනකිච්ච කියලා දෙයක්. මේ ලෝකේ කනකිච්ච නැත්තම් ඉඩලදවිත කළ යුතු දෙය කියලා එයක් ගැන කතා කරනවලු. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා නොචකෝසෝ ජානාති කණං වාක්කණං වා. එවනට ඔහු දන්නේ නැති ක්ෂණයක් හරි අක්ෂණයක් හරි නැහැ. මේ අසුත පුතග්ජනා කියන කෙනා ක්‍රණේ සහ අක්ෂණේ අවස්ථාව සහ අනවස්ථාව අවස්ථාවක් නොවන තැන පිළිබඳ අවබෝධයක් නැති අය කියලා පෙන්නනවා. අන ඔබේම නිසා මේ බුදු පියාණන් වහන්සේ වදාළ අක්ඛන සහ කනාතර පරතරයේ සුදුසුකම තෝරා ගන්න වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ වදාරනවා අට්ඨයිමේ භික්ඛවේ අක්කන අසමාය බ්‍රහ්මචර්යාවාසා. මෙන්න මේ අට බඹසර වැසීමට සුදුසු නැති ෂණ අටක් කියලා පෙන්නනවා. බඹසර වැසීම කියන වචනේ තේරුම් ගන්න වෙනවා. මොකද අබ්‍රහ්මචර්යාගෙන ශික්ෂාපද ආශ්‍රයෙන්ම සමහර අය කල්පනා කරනවා විවාහ නොවී සිටීම බ්‍රහ්මචර්යාව කියලා. ඔය Hindu සමාජෙ හැම එකක් තිබිලා තිබෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරපුවම රාදහෝ වෙනත් භික්ෂුවක් ඒක දිනවා සාසන බ්‍රහ්මචර්යාව කියලා වචනයක්. කොහොමද මේ සාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? බ්‍රහ්මචර්යෝ බ්‍රහ්මචර්යෝත භික්ඛවේ උච්චති කත් කිත්තාව තානකෝ බන්තේ බ්‍රහ්මචර්යෝ හොති. ස්වාමින් බ්‍රහ්මචර්යාව කියලා කියනවා බ්‍රහ්මචර්යාවයි කියලා කියනවා. කොහොමකරන කොපමණකින්ද බ්‍රහ්මචර්යාව වන්නේ කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා. අන්නේ බුද්ධවාදේ බුද්ධ වචනේ අපි තේරුම් ගන්න. එවිට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාම යනු බ්‍රහ්මචර්යාවට නමක්. සාසන බ්‍රහ්මචර්යාවේයයි. සෝවාන් ආදී මාර්ගඵල ලැබීම බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඵලයි. එතකොට බ්‍රහ්මචර්යාවේ ප්‍රතිඵල මොව සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම සැනසීම හමු වෙන එක. එතකොට ස්ත්‍රී හෝ ගිහි පිරිස ගිහි හෝ පැවිදි යම් කිසි පුද්ගලයෙකුට මේ බුදුන් වහන්සේ වදාළ ධර්ම තේරුම් අරගෙන ඒ ධර්මයේ හැසිරීම බ්‍රහ්මචර්යාව කියන්නේ එතන පිරිසුදු හැසිරීම. මා දකින්න එක පිරිසුදු කරගැනීමේ හැසිරීම කියලා. මොදන්නා කාලේ ඇති වුණා වූ චිත්ත අපිරිසුදු වීම පිරිසුදු කරගැනීමේ මාර්ගයේ හැසිරීම තමයි සාසන නැත්තම් අනුශාසන බවසර කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මම දකින්නවා ඒකට විවාහය හෝ රැකියාව හෝ මේ කිසිවක් බාධාකුත් නැහැ කියන එක. අපේ කල්පනා කරන ලබන විවාහයට බාධාවක් කියලානේ. විවාහය අපසු දෙයක් කියලා සමහර අය හිතනවා. නෑ. මේ සමාජ සැකස්මට අනුව මව්පියන් අවශ්‍යයි, ඇයට මව්පියන් ඉස්සරහට දරුවන් අවශ්‍යයි. මේ දිනුන කරගත්තු සාක්ෂියන් ඉදිරියට අරන් යන්න වෙනවා. තමන්ට වඩා ඉදිරියට ගිය දරපරපුරක් අවශ්‍යයි. ඒක පවතින යහපත් නීති රීති යටතේ යහපත් අය වෙන්න නම් ඒ නීති රීති පිළිගත්තා වූ යහපත් මව්පියන් ඉන්න වෙනවා. ආයාලේගී ජීවිතයක් හරියන්නේ නෑ. මේදී මතක තබා ගන්න ඕන ලෝභ දේශ මොහ වෙනයි ආදරේ වෙනයි. ලෝභ දේශ මොහලින් තොරව ආදරයක් පවතින්න පුළුවන්. රාග දේශ මොහලින් තොරව ආදරයක් පවතින්න පුළුවන්. ආදරණීය ජීවිත පවතින්න පුළුවන්. එබැවින් මේ හැම පවතින සටහනක්ම අවශ්‍යයි සමාජයට. නමුත් මේ හැම මිනිසෙක්ම හැම ස්ත්‍රියක්ම හැම පුරුෂයෙක්ම හැම ගිහියෙක්ම හැම පැවිද්දෙක් හොයන්නේ සැනසීම. එනං ඔවුන්ට ජීවත් වෙන ඔවුන්ට හිමි වී තිබෙන ශාස්ත්‍රය තුළ මේ සැනසීම උරුම කරගන්න අවශ්‍ය අවබෝධය උන් කරන වෘත්තියට පරිබාහිරව, උන්ගේ දැනීමට පරිබාහිරව උන් හැමෝටම ලැබෙන්න ඕන. කෙනෙක් ගොවියෙක්, කෙනෙක් ඉංජිනේරයෙක්, කෙනෙක් වෛද්‍යවරයෙක්, කෙනෙක් කොන්දොස්තරයෙක්, කෙනෙක් දේශපාලකයෙක්. ඒ තමන්ගේ වෘත්තිය හැකියාව. ඒ හැමදෙනාටම ඒ වෘත්තියට පරිබාහව බුදු සම්හන්න සඳහන් වෙන්න ආව මේ ජීවන රටාව. බුදු සමයෙන් උගන්වනු ලබන මේ ගත යුතු යම් කිසි දහම් මගක් තිබෙනවා. මම නම් ඒකට කියන්නේ අනාත්ම දර්ශනය කියලා. අනාත්ම දර්ශනය කියන දේ හැම දිනෙකම ගන්න ඕන. අනාත්ම දර්ශනය ගන්න වෙලා තියෙන්නේ ආත්ම දෘෂ්ටියෙන් හිර වෙලා ඉන්න නිසා. එබැවින් මේ දුෂ්ටක්ෂණ අටක ඉපදිලා ඉන්නේ කවුද? ඔවුන්ට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඔබේ අටෙන් මාපු පෙරලා පෙරුණ රත්තරන් ටිකක් නම් දුෂ්ටක්ෂණ අටකට ශ්‍රණ සම්පත්‍ති තියෙන්නේ එකයි. ඔබ ඊට අයිති නම් ඔබ ඇවිත් තියෙන්නේ සදා කියනක ඔබේ වටිනාකම ඔබ තේරුම් ගන්න වෙනවා. අපි බලමු. අට්ඨේමේ භික්ඛවේ අක්ඛන අසමාය බ්‍රහ්මචර්යය වාස කතමේ අච්ච ඉද භික්ඛවේ තථාගතෝච ලෝකේ උපජ්ජන් උපන්නා හෝති ධම්මෝච දේසීයන්ති උපසමිකෝ පරිනිබ්බාන පරිනිබ්බායිකෝ සම්බෝධිගාමි සුගතප්පවේදිතෝ. මේ කියන වචනෙන් කියන්නේ හැම අටටම මේක අදාළයි. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා තිබෙන ඉන්නෝ සද්ධර්මයේ දේශනා කරලා තිබෙනවා. නිවසනසීම සඳහා ප්‍රතිපදාව මන අවබෝධ කරගත්ත මග විවර වෙලා තිබෙනවා. ඒකයි එකෙන් කියන්නේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා වූ මාර්ග ප්‍රතිපදාව සමාජයේ පවතිනවා. ඒ පවතිද්දී යම් යම් පුද්ගලයන්ට මේ බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් ගන්න අවකාශයක් නැති තැන්වල උත්පත්තියක් ලබා තිබෙනවා. අයංච පුද්ගලෝ නිරයන් uppanno hoti. මතක තබා ගන්න. අයං භික්ඛවේ පඨමෝ අක්ඛනෝ අසමාය බ්‍රහ්මචර්යය වාසා. බුදුන්ලෝ 15 වී සිටියේදී යම් කිසි සත්වෙක් නිරය කියලා කතා කරන. අසුර ප්‍රේත නිරය තිරිසන් තිරිසන් ආදි වශයෙන් අපාගත වී ඉන්නවා නම් ඒ අපාගත වූ කෙනාට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් හෝ පිළිපැදීමකට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකට කියනවා මේ බඹසර රැස්මට දුසුතනක් හේවත් අනවකාශය අකාලය. අන්න වර්තමාන සමාජයේ බුදුන් වහන්සේගේ ධර්ම පහළ වෙන විට ඒ අදාළ පුද්ගලයෝ ඉන්නේ තිරිසන් යෝනියෙන් නම් ඔවුන්ට ධම්මං සරණං ගච්ඡාමි වළංගු කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ ශ්‍රවණය කරන ඔබ බලන්න ඉන්නේ තිරිසන් යෝනිය පිළිබඳ කියලා නැහැ. එහෙනම් ඔබ ඊට අයිති නැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. පළවෙනියා දෙවෙනි එකටත් යනවා අපි. අංච පුද්දලෝ තිරච්ඡාන යෝනින් uppanno hoti. අයම් භික්ඛුවේ ဒုတိය අක්කනාසමයි බ්‍රහ්මචරි වාසා. අන්න. ඔය ගව, අස්ස, ඇත් ආදී කොට ගත්තා වූ සත්ව විශේෂයන් අපට පේන සත්ව විශේෂයන් ඉන්නවා. තිරිසන්. යම් කිසි සත්වෙක් මේ සංසාර ගමනේ යන ගමනේදී පාපයන් මුල් කොටගෙන මේ සත්ව උත්පත්ති ලබා තිබෙනවා නම් ඔහුට ඒ සැපයි. ඉතිහායමක් තේරුම් ගන්න ප්‍රඥාව දිනු කරගැනීමේ වාසනාවක් නැහැ. බලගින්නට කාලවතු විවාහ කරන හරි බීලා නිදමත නිදාන ඉඳලා පරම්පරාවක් හදලා මැරුණා හැරනම් ඉතිහා දෙයක් කරගන්න හැකියාවක් නැහැ. එබැවින් බුදුන් ලෝ 15 සද්ධර්මයේ දේශනාකට තියෙනකොට තිරසංගතව ඉන්න සත්තුන් අපිට මේකෙන් පැත්තකින් කියන්න වෙනවා. ඒ වුන් දුෂ්ටක්ෂණයක උපන්නාය කියන එක. තුන්වෙනි කාරණයකටත් අපි යන්න වෙනවා. අයංච පුග්ගලෝ පෙත්ති විෂයන් උප්පන්නෝ හෝති. අම්බිකේ තතිව අක්කන අසමාය බ්‍රහ්මචර්ය වාසා පෙත්ති විෂය පෙත්ති බුදුසමයේ සඳහන් කරන ලබනවා මරණින් මතු උපතල උපතක් පිළිබඳව ප්‍රේත කියලා. මේක දෙවියොත් නෙමෙයි, අපායත් නෙමෙයි, අපේ වගේ ඝන ශරීරත් නෙමෙයි, ඕපපාතික ප්‍රතිසන්දියක්. ඒ කියන්නේ ලෝභ මූලික කොටගෙන උපත ලබා ජීවත් වෙන්නා වූ ඕපපාතික ප්‍රතිසන්දියක් කියන්නේ අපට වෙන ආහාරයෙන් සපෙන ඝනසිරුරක් නැහැ. නමුත් උන්ට ජීවිතයක් පවතිනවා. නිරන්තරයෙන් විඳවන දුකක් පවතිනවා. අපට සිහිනෙන් යම් ආකාරයකට එළිවෙනතුරු භයානක නින්දක් පේනකොට ඒයින් ගැලවෙන්න බැරුව ඒ වේදනාව විඳින්න සිදු වෙනවද? අන්න ඒ වගේ ජීවිතේම වේදනාවන්ගෙන් පිරියක. තමන් කළ අකුසල කර්මයන්ට ගැළපෙන ආකාරයෙන් සිතුවිලි පහළ වීම, ඊට අදාළ සත්වයින් මනෝමය ලෝකයක් තුළ උන්ට පහළ වීම, එහෙම නැත්නම් උන්ට අදාළ ගිනි කඳන් පහළ වීම আদি මේ සියල්ල මනෝමයයි. කොහරි තැනක තියෙනවා කියලා හිතන්න එපා. තම තමන් විසින් හදාගත් අපායක තමයි මේ සත්‍යය ඉන්නේ මේ අය. ඒ විතර මුල සිට අග දක්වා දැවෙන්න පුළුවනි. බඩගින්නින් වෙන්න පුළුවනි. ජලයේ නැතුව වෙන්න පුළුවනි. නැවත නැවත උපදින මැරෙනවා වෙන්න පුළුවනි. කපනවා කටනවා පේන්න වෙන්න පුළුවනි. මේ චේතනාවේ දෙන දුෂ්ටත්වයට ගැලපෙන ආකාරයෙන් එවිට ගලවන්න කෙනෙක් නැහැ, අවදි කරවන්න කෙනෙක් නැහැ. මම ප්‍රකාශ කරන්නේ මෙහෙමයි මේක. යමෙකුට නිින්ද ගිහින් ඉන්නවයි කියලා හිතන්න. බරපතල හීනයක් පෙනිලා දුකින් කෑ ගහනවා. නමුත් කවුරු හරි ළඟ ඉඳලා අවදි කළොත් අවදි වුණාම හීනෙන් අතමෙදුනහම එතනින් දුක ඉවර වෙනවා. ඒ අවදි කරන්න ඥාතියෙක් ඉන්න නිසානේ. නමුත් ප්‍රතිසංගියේ පෙත්තිවිශේෂයට ගියොත් එහෙම අකාලේ අවදි වෙන්න බෑ. ඒක ඒ කර්මයේ ගෙවෙනතුරු විඳවන්න වෙනවා. වෙන මේක තමයි ඔය සද්ධර්ම රත්නාවලියෙන් සඳහන් වෙන්නේ ඔය අජගර ප්‍රේත සත්‍තිකූත ප්‍රේත කියන වස්තුවල ප්‍රේත වස්තුවල මේ කළ කම්මත මේ මානසික දුක හදාගෙන ඒක විඳලා ඉවර කරන්න වෙනවා. ඒකට ඔවුන් සැප විඳින්න උපන්නාය නෙමෙයි පෙත්තිවිශයන්. ඔවුන්ට බුදුන්ගේ හෝ ධර්මයෙන් හෝ වැඩක් වෙන්නේ නැහැ. ඒ තවත් දුෂ්ටක්ෂණයක්. අපි හතරවෙනි එකටත් වෙනවා බලන්න. අයං ච පුද්ගලෝ අඤ්‍යතරං දීගායුකං දේවනිකායං උප්පන්නෝ හෝති. තවත් පැත්තක් තියෙනවා. ඔය අපි කතා කරනවානේ මරණින් මතු බ්‍රහ්මලෝකේ යමක් පිළිබඳව. ජාතකෝති සඳහන් වෙනවා කසින වඩා මරණින් මතු බඹලෝ උපන්නයි කියලා. දීර්ඝායස ඇති දේවනිකාය කියලා කියන්නේ බුදුවරේ දෙන්නේ තුන්දෙනෙක් පහළ වෙනතුරුත් ආපහු වෙන්න බැරි උත්පත්ති තියෙනවා. ආකාසානංච ආයතන විඤ්ඤාණංච ආයතන ආකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායත. ඔබ දන්නවනේ අර අසිතේවත් කාලදේවල තවසා හිනාවුණේයි ඇඬුවේයි කියලා. හිනාවුණේ බුදුන් බුදු වෙන බව දැකලා ඇඬුවේ ඒ බණහන්ට තමා මෙහි නැති බව දැනලා. අන්න එතකොට මේ දීර්ඝායස ඇති අසඤ්ඤතල උත්පත්ති ලැබීම කියන එක බුදු පියාණන් වහන්සේ වෙනලා තියෙන සැපක් විදිහට නෙමෙයි බුදුදහම අහන්න තියෙන මග මගේ හරියන්නා වූ දුෂ්ටක්ෂණයක් විදිහට. ඒත් සමහර අය දුෂ්ටක්ෂණේ ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා. දැන් එතකොට අපිට මේ කාරණේ දිහමනම් දීර්ඝායස ඇති බඹතලක උපත ලැබුවා නම් එහෙනම් බුදුබණ අහන්න හම් වෙන්නේ නැහැ. ඒක අක්ෂණයක් වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. දැන් ඔබ විශේෂයෙන් කල්පනා කරන්න ඕන මම ආයෙත් මතක් කරනවා ඔබ මේ කියන කාරණාවලදී නිරේදේ පිදලා ඉන්නේ ප්‍රේත විශේෂදී පිදලා ඉන්නේ එහෙම නැත්නම් ඔබ තිරිසන් සතෙක් වෙලා දීපිදලා ඉන්නේ එමත් නැත්නම් මේ කියන්නා වූ දීර්ඝායසස අසඤ්ඤතලයකදී පිදලා ඉන්නේ කියන එක මම හිතනවා සවන් දෙන ඔබට මේ එකක්වත් වළංගු නෑ කියලා. පස්සෙනිකට යමු. අයංච පුද්ගලෝ පච්ඡන්ති මේසු ජානපදේසු පච්ඡාජාතෝ හෝති. මේක එදානම් පෙන්වලා තියෙන්නේ බුදු සමයේ නොපවතින මොසලස් මහ ජනපද තිබුණානේ. බණ අහන්න හමු වෙන්නේ නැති උපත ලැබුවාම බණ කනට වැටෙන්න තොම මාර්ගය ගන්න බෑ. අද ඒක සමස්ත සමාජයක් ලෝකයක් වශයෙන් ගත් කළා අපිට ගන්න වෙන්නේ බුදු සමයේ සමහර රටවල් වලට නීතියෙන් තහනම්. සමහර ප්‍රදේශ අධිසේ සීතලෝ අධිසේ උණුසුම් කාන්තා ප්‍රදේශ ආදී වශයෙන් ගත්තාම එහෙම ඒ බුදු සමයක් පිළිබඳව කිසිදු ව්‍යාප්තියක් ලැබිලා නැහැ. තෙරුවන් ගැන අහන්න හම්බ වෙන්නේ නැහැ. තෙරුවන් සම්මත වශයෙන් ගත් කර දකින්න හම්බ වෙන්නේ නැහැ. එතකොට යම් තැනක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අයගේ ධර්ම දේශනා කිරීමක් ඇසුරක් නැද්ද? ඒ නැති ඕනෑ තැනක් ගන්න වෙන්නේ එදා ඒ ප්‍රත්‍යන්ත ජනපදයක් කියනවා වගේ අද නම් ඒක මේ දුෂ්ටක්ෂණයක්. වර්තමානයේ අපි සමහරට කියලා තියෙන පොත්පත් ආශ්‍රයෙන් ගත් කල මේ ලෝකයේ උත්තර අද්‍රව්‍ය දක්ෂිණ අද්‍රව්‍ය අධිශීතයි. පැත්තෙන් ජීවත් වෙන්න බැහැ. ඒ වගේම අතිශය දුෂ්කරයි මැද පෙරදිග වැනි කාන්තාර රටවල්. මේ අය පවතිනා වූ තිරස්ඡාන ගණයේ නීති රීති පිළිබඳව අපි පොත්පත් වලින් කියවලා තිබෙනවා. එතකොට ඒ වගේම ඒවා නීතියෙන්ම මෙබඳු දහමක් පිළිබඳව මිනමානෝ අයිති උල්ලංඝනය කරලා කරලා තිනවා අහන්න තහනම් කරලා සමහර රටවල්. එතකොට ඔවුන් ඒ නිසාම වැහි යනවා. සමහර රටවල් ඒ සඳහා ඉදිරියට ලබා තිබෙනවා. ඒ ඕන එකක් ගත්තාම මේ ඉඩකඩ නැති එක ප්‍රත්‍යන්ත ජනපදයේ කියන වචනේ අදාර්ථවත් කරන්න පුළුවන්. සමහර අපේ රටෙත් එහෙම තියෙන්න පුළුවන්. ධර්මදේශනාවක් අහන්න අවශ්‍ය රූප වහිනි ගුවන්විදුලි තරංග ඇහෙන්නේ නැති. නැත්නම් අයබුදු දේශකින් මහන්සිය කෙනෙක් ජීවත් නොවන දුෂ්කර ප්‍රදේශ පවා තියෙන්න පුළුවන්. වෙනවාම ඒබඳු තන් හමු වෙන්නේ තවාසනාවට. එබැවින් ඒබඳු තත්ත්වයක පුද්ගලයෙකුට බණ අහන්න කන තිබුණට බණ ඇහෙන්නේ නැති නිසා ඒ සඳහා අවශ්‍ය මාර්ගය යන්න අවශ්‍ය පහසුකම් නැහැ. එබැවින් අපි ඔබ කල්පනා කරන්න ඕනේ මේ පස්වෙනි අවස්ථාවේදී ඔබ ඉන්නේ නැත්නම් ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා. අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේස ජනපදේසු පච්චාජාතෝ හෝති. මිච්ඡා දිට්ඨිකෝ විපරිත දස්සනෝ හෝති. අන්න තවත් කාරණයක් පෙන්නනවා. බුදුදහම පවතින එදානම් එක මධ්‍ය මණ්ඩලයේ කියලා කියනවා. අද නම් අපේ රටේ හෝ ධර්මයේ පවතින තෙරවාදී හෝ මහායාන රටවල් කියලා ගන්නකො. එහෙම වුණත් යම්කිසි පුද්ගලයෙකුට තියෙනවායි කියලා තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටි කියලා එකක්. ඔබ මේක දසවස්තක මිත්‍යා දෘෂ්ටි වශයෙන් අසායති මම පාලියෙන් කියවන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් නත් දින්නත් දින්නම් යත් ඊට්ඨං කියලා ආදි වශයෙන් පටන් ගන්න. දුන්දේහි යාගේහි පුද පූජාවන්නේ කුසල අකුසල කර්මයන් මෙලොව පරලොව මාවට කරන උපස්ථානයන්ගේ පියාට උපස්ථාන විපාක කියලා දෙයක් නැහැ. බුදුන් රහතුන් කියලා කෙනෙක් නැහැ. උපාතික උපතක් නැහැ. ආදි වශයෙන් මේ මෙලොව පරලොව කර්ම විපාක විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටි. මරණාම ආය උපදින්නේ නැහැ. පින්පව් කියලා එකක් නැහැ. එහෙම කියන අය ඉන්නවා. අපාය කියලා එකක් වෙලා නැහැ. අනේ බඳු පෞකාරකම් වැඩිකමට හෝ මිත්‍යා දෘෂ්ටියෙන් හිත වැහිලා ගියාම ඒ පුද්ගලයාට ඒ මතය හරි කියලා හිතනවා ඇරුණා. මොකද විඥානය කියන එකේ හැටි එහෙමයි. සිත කියන එකේ හැටි යම් මතයක් තමන් ගත්තාම ඒක හරි වගේ පේනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම වැරදි මතයක් හරි වගේ පේනවා. ඒක තමයි විඥානයේ හැටි. ඒකට කියන්නේ මායූපමංච විඥානං කියලා. මේ මායාවට අහු වුණ අය තමන් දරන මතය. අන්න අය මතක් පටවමින් ඉන්නවා, උන් අනුගමනය කරමින් ඉන්නවා. ඒක තුල ආවරණයක් තියෙනවා. ක්ලේශාවරණ, කම්මාවරණ. ඒ ආවරණය තුළ උට බුදුබණ කෙරෙහි සවන් දෙන්න හිතේ දෙන්නේ නැහැ. එබැවින් වත්මන් බෞද්ධ පරම්පරාවල පවා මෙබඳු මේ නියත මිත්‍යා දසස්තක මිත්‍යා දෘෂ්ටි ඉන්නයි ඉන්නවා. ඒකට එවඳු තත්වයකටපත් වුණා නම් ඔහුටත් අයිති වෙන්නේ දුෂ්ටක්ෂණය කියන එක. ඊළඟට තවත් කාරණයකට යන්න වෙනවා. එබඳු තත්වයක පුතලවපුවාම මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැහැ, පින්පව විපාක විශ්වාස කරන්නේ නැහැ, කර්ම විපාක විශ්වාස කරන්නේ නැහැ. ඒ සදාචාර සම්පන්න දේවල්වත් යහපත් දේවල්වත් කරන්න ඕනේ කියලා විපාක විශ්වාස කරන්නේ නැහැ. දැන් සාමාන්‍ය යහපත් දේවල් මිනිසුන් කරන ලබන්නේ ඔහුට මෙලොව සහ පරලොව වශයෙන් යහපත් විපාක තිබෙන නිසා කියලා කියනවානේ. ඒ කර්ම විපාක විශ්වාසය කියන එක පුතග්ජන මට්ටමේදී කිසියම් පාලනයකට යටත් වෙනවා සමාජයේ. අර වැරදි වැඩ නොකරන්ට, වැරදි වැඩ වලින් දුක් විපාක එන බැවින් වැරදි වැඩ නොකරන්ට. නමුත් එහෙම පරලොවක් විශ්වාස කරන්නේ නැත්නම්, නැවත උපතක් විශ්වාස කරන්නේ නැත්නම්, කර්ම විපාක විශ්වාස කරන්නේ නැත්නම් කොහොම හරි ජීවත් වෙමු කියන ප්‍රතිපදාවට එනවා. එතකොට ඉතින් කොහොම හරි ජීවත් වෙමේදී අන්න අය මැරුවත් කමක් නැහැ, වරකම් කරත් කමක් නැහැ, කඩා වඩා ගත්තත් කමක් නැහැ. එතකොට ඒකෙන් පෙන්වන්නේ දැඩි ආත්මార్థකාමී බවක්. මේ පින්පව විපාක විශ්වාසයෙන් තොර වෙනකොට දැඩි ආත්මార్థකාමී බවක්. තමන් ගැන පමණක් හිතන වැඩනම අන්නයිට මොනවා වුණත් කමක් නැහැ කියන අදහසට එනවා. ඒ වුණ තත්ත්වයක ඉන්නකොට කොතන හිටියත් වුණත් අයිති වන්නේ මේ දුෂ්ටක්ෂණයට කියන එක, දුෂ්ටක්ෂණ අටෙන් එකකට කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් තියෙනවා. අයංච පුද්ගලෝ මජ්ජිමේස ජනපදේසු පච්චා ජාතෝ හෝති. තවත් වෙන කෙනෙක් සඳහා කරනවා. එදානම් ಭಾರತේ නම් මධ්‍යම ජනපදේ, අදනම් ඒබඳු බෞද්ධ පසුබිමක් ඇති රටක උපත ලබා තිබෙනවා. නමුත් ඔහුට උපතින් උරුම වෙන්නා වූ අවසනාවන් තේරෙනවා කියන සඳහන් කරනවා. සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ එළමූගෝ නප්පටි බලෝ සුභාසිත දුබ්බාසිත සස්ස අත්තං මඤ්ඤතුං. උපතින්ම අපි දන්නවා මේ සමාජයේ ජීවත් වෙනවායි කියලා ඔය මන්දබුද්ධික කියලා කොටසක්. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ ස්වභාවයෙන්ම මන්දබුද්ධිකයි. ඒකට සඳහන් කරන ලස්සන වචනයක් තියෙනවා සුභාසිත දුබ්බාසිතස්ස අත්තං මඤ්ඤතුං. යහපත් අයහපත් කියන දෙකේ හරිවැරද්ද තෝරා ගන්න තරම්වත් නුවණක් නැහැ. ඔබත් මේ මෙවුදු අය දැකලා ඇති, මමත් දැකලා තිබෙනවා. ඔය ළමා වයසේ ඉන්නවා මූණ රවුම්, තොල් රවුම්, කට දෙපැත්තෙන් කියලා බේරෙන ඇස් දෙකත් රවුම්, ඉස කැටික ඉත්‍යාගොරු ටිකක් වගේ, ගවුම ඇඳුවට ඉන්නෙත් නැහැ, කලිසමක් ඇඳුවට ඉන්නෙත් නැහැ. මිනිස් ශරීරයක් තියෙනවා. නමුත් අවතාවත් වචනිකුත් පාවිච්චි කරනවා, මම පාවිච්චි කරන්නේ නැහැ ඒක. ඒබඳු ජීවීන් කොටසක් මේ සමාජයේ පේනවා. සමන්ද බුද්ධිකයි. එතකොට අම්මා තාත්තා කැම්බීමත් හඳුනා ගන්න දෙපේ නම් ඊට හා කොහොමද ගැඹුරු ධමයක් තේරුම් ගන්න. නමුත් මේවා පිටුපස පවතිනා වූ තව රහසකුත් මම කියන්න කැමතියි. එදා මේතරම් නොසිටියාට වර්තමානයේ මෙබඳු අය ඉන්නට හේතුව, මේ මන්දබුද්ධික භාවයට පත්වීමට හේතුව ජීවත් වෙනකොට තමන් මන්දබුද්ධිකෙක් බවට පත්වීමේ යාම වෙන්න බැරිද? සාමාන්‍ය බුදු සමයේ පෙන්නනවා බුද්ධිමත් බව කියන එක අවශ්‍යයි, ඒක දිනු කරන්න අවශ්‍යයි. නමුත් කෙනෙක් මත්ෙන්ට කිව්වොත් මජ්ජ පමාදට්ඨාන, මදයට හෝ ප්‍රමාදයට පත් වෙන පාරණ යන්නේ. මදේ මත්වීම ප්‍රමාදයේ බුදු සාන්වහන්සේ වදාළ පරිදි සසර ප්‍රමාදයට අහු වෙනවා. එතකොට ඒ බඳු පුද්ගලයේ ජීවිතයේ පරිහානියට පත් වෙලා මොළයේ සෛල ටිකක් විනාශ කරගෙන මිනිසත්කමෙන් පිරිහිලා මේ යන්නේ. මේ මිනිසත්කමෙන් පිරිහි මේ යන මිනිසුන් විය නොහැකිද මේ මන්දබුද්ධිකින් වෙලා අපහු ඉපදලා ඉන්නව ඇත්තේ? ඒ තමන්ම තමන්ගේ බුද්ධිය දියුණු කරගන්න තියෙන එක මත්පැන් පානයට ගිහින් බුද්ධිය නැති කරගත්තා නම්. එබැවින් තමන් කරන ක්‍රියාකලාපයන්ට තමන්ට විපාක හම්බ වෙන කියන කාරණේ තේරුම් කරගන්න ගත්තම මොනම ආගමක්වත් මොනම වෛද්‍යවරයෙක්වත් මේ මත්පැන් පානය කියන එක සුචරිතවාදී ක්‍රියාවක් විදිහට, එහෙම නැත්නම් ශාරීරික මානසික යහපතක් සලසන ක්‍රියාවක් විදිහට පෙන්වන්නේ නැහෙනේ. එසේ වුවත් ඒ බඳු දේවල් වලට උමතු ගිජුණ පුද්ගලයන් එවන් නවත්ත ගන්න බැරි වෙලා තිබෙනවා. එහෙනම් ඔවුන් එයින් තුලින් යන්නේ අපායට යන පාර නැත්තම් මේ මන්දබුද්ධික භාවයට යන පාර මේ ජීවිතේම සකස් කරගන්නවා. අවසානයේදී එවඳු උපතක් ලැබෙනවා වෙන්න බැරිද? එබැවින් මෙවා මෙවඳු කටයුතු කරන අය හිතන්ට ඕන. ඉන්පසුව බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් නැහැනේ. කඳක් බඩක් තිබුණට ඇස් දෙක තිබුණට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. මස් පර්වතයක් මිනිස් රූපයක් පමණයි. එවන් තත්ත්වයටපත් වුණොත් වුණුත් අයිත වෙන්නේ දුෂ්ටක්ෂණයට කියන එක තේරුම් ගන්න වෙනවා. මේ කරුණු ගැන කතා කරන වෙලාවේදී ඒකත් බුදු පියාණන් වහන්සේ වදාරනවා මෝඩ වූ කෙලතුළු අදහස් ඇති මේ පුද්ගලයා ජීවත් වෙන්නේ අක්ඛණයක කියන එක. තවත් එක කරුණක් තියෙනවා මාක්ෂණ වලට. පුණච පරම්පික්කවේ තථාගතෝ ලෝකේ අනුප්පන්නෝ හෝති ධම්මේන දේසීයති. එහෙමත් එකක් තිබෙනවා. අපි මේ යුගයට කියනවා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරලා ධර්මය ග්‍රන්ථාරූඪව හෝ අතින්නත් ඇවිදින් පවතින කාලය කියලා. අපි කියනවා බුද්ධෝත්පාදේ කියලා. ධර්මයේ යටපත් වුණත් මතු කරගන්න පුළුවන් බුදුන් වදාළ ධර්ම පවතින යුගය කියලා. බුදුන් වදාළ ධර්මයේ පවතින යුගය අපි යුගයක් වශයෙන් ගත්තොත් යම් කාලයක් සාමාන්‍යයෙන් අපි ගනිමුකෝ මීටර කෝදුව කියන එක. මීටර කෝදුවේ සෙන්ටිමීටර 100ක් තියෙනවා. 10ට 10ට බෙදුවොත් ඒකට 10000ක් තියෙනවනේ මේකට. මිලිමීටර 1ක් වගේ කාලයක් තමයි බුද්ධෝත්පාදයේ. ඊටු 999 වගේ කාලයක් තියෙන අබුද්ධෝත්පාදයේ. අබුද්ධෝත්පාදයේක බුදුන් දෙසූ සදහම් නැත්නම් මේ මාර්ගේ තනිය හොයාගන්න බෑ. ආයක තේරුම් ගන්නවා. මේක පෙන්වන්නේ බුදුන් පහළ වෙලා නැහැ. ධර්මයේ දේශනා වෙලා නැහැ. Tamanට කොතරම් ඕන වුණත් සාමාන්‍ය සුචරිතයෙන් එහාට මේ යන පාර පාදා ගන්න බෑ. එතකොට මතක් කරගන්න යලිත් වතාවක් අපි මේ කියපු කාරණා ටික කොහොමද එන්නේ කියලා. මේ අස්තව දුෂ්ටක්ෂණයෙන් ඔබ මිදෙද්ද කියලා හොයාගන්න. කොහෙද ඉන්නවයි කියන්නේ පළවෙනි පුද්ගලයා නිරේ උත්පත්ති ලබා තිබෙනවා. දෙවෙනි පුද්ගලයා තිරසන් වෙලා ඉන්නවා. තුන්වෙනි පුද්ගලයා ප්‍රේතวิශේ ඉන්නවා. හතරවෙනි පුද්ගලයා දීගාය සහිත දෙවනි කායක උත්පත්ති ලබා ඉන්නවා. පස්වෙනි පුද්ගලයා ප්‍රත්‍යන්ත ජනපදයක ඉන්නවා තෙරුවන්ගේ අසුර ලබන්න බැරි. හයවෙනි පුද්ගලයා නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා ඉන්නවා. හත්වෙනි පුද්ගලයා මන්දබුද්ධිකකලා ඉන්නවා. අටවෙනි පුද්ගලයා අබුද්ධෝත්පාදයක උපත ලබා ඉන්නවා. දැන් ඔබ ඔබ පිළිමතව තේරුම් ගන්න. මේ අටට ඔබ අයිතිද? එහෙනම් ඔබට බුදුන්ගෙන් හෝ ධර්මයෙන් වැඩක් නැහැ. මේ කියන බඹසර හැසිරෙන්න පුළුවන් කමක් නැහැ. මා දන්නවා අපට සවන් දෙන මේ සියලු දෙනාම මේ දුෂ්ටක්ෂණ අටින් මිදුණාය. ඒ දුෂ්ටක්ෂණින් අටින් මිදුණා වූ යම් මිනිස් ජීවිතයක් ඇද්ද? දුර්ලභාකන සම්පත්ති සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන වචනේ වළංගු වෙන්නේ ඒ ආයතපව තේරුම් ගන්න. කොහොමද ඒක පැහැදිලි කරන්න ලබන්නේ? ඒකකෝ භික්ඛවේ කනෝච සමයෝච බ්‍රහ්මචර්යාවාසා. මේ අටක් දුෂ්ටක්ෂණ තියෙනකොට එක සමයක් එක අවස්ථාවක් නැත්නම් ඔක්කොම නවයට ගත්තොත් නවයෙන් අටක් දුෂ්ට වෙන අතර නවයෙන් එකක් තියෙනවා බඹසර වාසයට සුදුසු. ඒ බඹසර වාසයට සුදුසු අවස්ථාව මොකද්ද පින්නා? අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති පඤ්ඤාවා අජලෝ අනල මූගෝ පටිබලෝ සුභාෂිත දුබ්බාෂිතස්ස අතත මඤ්ඤතුං අයම් භික්ඛවේ ඒකෝච කනෝච සමයෝච බ්‍රහ්මචර්යාවාසා. අන්න බලන්න යම් කිසි පුද්ගලෙක් මේ කියන සද්ධර්මයේ පවතින ප්‍රස්ත්‍යන්ත ජනපදයක ඉපදලා ඉන්නෝ බුදුන් ධර්මයේ දේශනා කරලා තිබෙනවා. ඔහු අර කියන අටට අයිති නැහැ. ඔහු මන්දබුද්ධික නැහැ. ඔහුට මේ සත්‍ය අසත්‍ය නැත්තම් සුභාෂිත දුර්භාෂිත යහපත අහවත තේරුම් ගන්නට හැකියාවක් තිබෙනවා. එසේ නිර්වල් අර්ථය තේරුම් අරගෙන සදහම් තේරුම් ගැනීමෙන් පසු අනුගමනීය ක්‍රියාමාර්ගයට යන්ට අවශ්‍ය මාර්ගය පාදා ගන්නට මේ ධර්මානුශාසනාවන් උපයෝගී වේවා හේතු ආසනා වේවා කියන සුභාෂිංසනේ ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. වහන්සේ කැගල්ල පුසල් ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මින්වේ ධම්මවංශය ස්වාමීන් වහන්සේ.